සංසාර සාරෝග දෙනී සංනේත සාතං සුජිසාර දේසං සංදේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බෙසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චරත බික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුභාය දේව මනුස්සානං ති ගෞරවනීය පොඩි හඳුරන වහන්සේ අප මේ සාකච්ඡාවේ අවසාන කොටසින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමෙහි බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට අපෙන් ඉදුවෙනට ඕන එක්තරා කාර්යයක් පිළිබඳව ධර්ම දෝත මෙහෙවර පිළිබඳව අපි මාතෘකා වශයෙන් තෝරාගත්තේ දේශීය හා විදේශීය ධර්ම දෝත මෙහෙවර කියලා. ධර්ම දෝත අපි භික්ෂුන් වහන්සේලා විදිහට අපෙන් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒක අතකින් අපේ ධර්මය ඉගෙනගෙන අපේ ධර්ම පිළිපැඳලා අපි දුකෙන් නිදහස් වෙන ගමන. ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු ශාසනයක් පිළිපදවීම බලාපොරොත්තු වුනේ පරමහදස්සී සමාජයක් නිර්මාණය කරලා ඒ භික්ෂු පිරිස හරහා මේ සමාජයේ දහම් පණිවිඩය නැගෙන යන. මෙන්න මේ සඳහා තමයි භික්ෂුන් වහන්සේලා නිර්මාණය කළේ. අන්න එතෙන්දී අපෙන් සුවිශේෂී කාර්යයක් වෙන්නට ඕනේ මොකද්ද? අප්පසන්නානං වා පසදාය පසන්නානං වා බියෝ භවයි. නොපැහැදෙනුන්ගේ පැහැදීම සඳහා පැහැදුණු අයගේ වඩා ප්‍රසාදය සඳහා කටයුතු කරන්න අප උත්සාහවන්ත වෙන්නට ඕන. විශේෂයෙන්ම අප මේ කාලය ගත කරද්දී පොඩි හාඳුරණේ අපට කිසියම් විදියක ධර්ම මෙහෙවරක් කරගෙන යද්දී එහි සැලකිය යුතු කාර්යභාරයක් වෙන්නේ අපේ බාහිර හැසිරීම හා අපේ පෙනුම. මේක තමයි ප්‍රධානතම ලක්ෂණ වෙලා තියෙන්නේ. අපි ගැන සාකච්ඡා කරන කලින් අපේ අභ්‍යන්තර ගුණධම් උගත්කම් බලන කලින් කෙනෙක් අපි ගැන බලන්නේ බාහිර දර්ශනේ. අන්න එතෙන්දී අපට මේ බාහිර දර්ශනය ඉහළ මට්ටමින් පාත්වාගත්ත පමණට අපට මේ ධර්ම දූත ප්‍රචාරය කරගෙන යන්න පහසුවක් වෙනවා. අප මුලින්ම සඳහන් කළා එදා සැරියුත් මහ රහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජක විදියට එදා ධර්මයේ සයාගෙන යද්දී උන්වහන්සේට මුලින්ම මුණගැහිච්ච අස්සදි මහ රහතන් වහන්සේ ගැන ධර්මයට එනට හේතුනේ ඒ අස්සදි ස්වාමීන් වහන්සේ තුළ තිබුණා වූ සංගීතශීලී ගමන් විලාසය. එදා අශෝක රජතුමාට ධර්ම දේශනා කරන කලින් ඔහුගේ සුවිශාල පරිවර්තනයක් කළේ නිග්‍රහතන අනුරෝ සමගි චරයාමි ඇසෙදින්. එදා බිලඳු රජුරෝ බෞද්ධේශන යද්දී එදා නාගසේන හාමුදුරන්ගේ චරයාව බලපෑනවා. අනේ නිසා අපේ ධර්ම දූත ප්‍රචාරයේ පළවෙනි පියවර තමයි අපේ බාහිර හැසිරීම. එතෙන්නම් වා කල්පනාකාරී වෙන්නට ඕන. මේ සමාජයේ නොයෙක් විෂම චර්යාවන් තියෙනවා පොඩි හඳුනනේ. ඒ උනත් අපි අපේ සංගත සීලී බව අපි ඒ තුර නැති කරගන්න අවශ්‍ය නැහැ. ලෝකෙ මිනිස්සුන් යට පාඩුවක් තිබ්බ කියලා අපි දේව කරන්න ඕනේ කියලා එකක් නැහැ. අපි බොහොම අමාරුවෙන් සංසාර බොහෝ කාලයක් වින්දහම් කරලා මේ මට්ටම ලබා ගත්තේ සුභේජ කතපොඤ්ඤතාගේ විදියට. ඉතින් ඒ ලබාගත්තා වූ මේ අදවිය අප ඉහළ තලයකට පත් කර ගන්නට උනන්දු වෙනට ඕන. අපේ ගමනම අනිත්‍යයට බලපෑමක් වෙන්නට ඕන. අපේ මෛත්‍රී සාගත බැල්මම මද සිනාම අනිත් කෙනාගේ හිතේ නිවන ස්වභාවයක් ඇති වෙන්නට ඕන. අපි හුඟක් දීම කෙනෙක්ගේ ප්‍රශ්නයකට ඒ කෙනාගේ ප්‍රශ්නේ භාගයක් විසඳන මට්ටමක් වෙන්නට ඕන. අපි කෙනෙක්ගේ ප්‍රශ්නයකට උත්තර නොදුන්නත් පොඩි හාමුදුරනේ කවුන්සලින් කියලා කියන්නේ උපදේශනය කියලා කියන්නේ ඒ භාගයක්ම අනිත් කෙනාගේ ප්‍රශ්නේ අසාගෙන සිටින්න. මෙන්න මේකෙන් ලොකු ආරම්භයක් අපිට කරන්න පුළුවන්. මෙතනින් ආරම්භ කරන ධර්ම දූත මෙහෙවර අපි ආරම්භ කරන්නේ පංචශීලිය සමාදන් කරගෙන. පංචශීල සමාදන් කරනකොට පින්තුනි පින්වත් හිමිවරුනි අපි දෙන්නේ හරියම කල්පනාවෙන් හරියම ඉවසීමෙන් අපි ඒක කරන්න ඕන. කලබලයට ආවණ ගියන කරන්න එපා ඒක. හරියම ආදරෙන් ගෞරවයෙන් නමස්කාරයෙන් කියන කෙනා ඉඳන්ම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඒතන ඉඳන්ම අපි ලස්සනට ඒක කියන්නට ඕන. දැන් අපි පිටරටවල ගියාම ඒක පාලිනුත් කියලා ඉංග්‍රීසිනුත් කියනවා. ලක්ෂණට කියන පංචශීලය මෙහෙම කියනවා. එයා හරි සතුටෙන් ඉන්න අහගෙන. අපිට මෙහෙ එහෙම අවශ්‍ය නැහැ. නමුත් ඒ කියන පාළි පාඩය හරි ඉතාම ලස්සනට හොඳට කණ්ඩ තියෙන කෙනෙක් අයගේ බණ පන්සිල් දෙනේ වහලා හරි ලස්සනට ඒක කියන හුරු වෙනවා. එන බුද්ධ පූජා. බුද්ධ පූජා කියන කලින් බුදු ගුණ ටිකක් කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාවට කරන පූජාවක්. බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන ගේ වැටි කරගෙන ජීවමාන සංඥාවෙන් අපි දැන් බුද්ධ පූජා පූජා කරමු කියන අදහස කියන එයාට වාක්‍ය කියවීම ඔය සමග ගන්නා ජීවම කරන්න. මෙහෙම ආරම්භ කරන ධර්ම දූත මෙහෙවර අපි ටිකෙන් ටිකට පස්සේ දානයක් සාංගික කරවීම, පුණ්‍යානුමෝදනාව, භුක්තානුමෝදනාව ඊට පස්සේ මන ගෙදරකට ගිහිල්ලා දැන් අලුතෙන් සාමරුවක කරනවා ඉතාම වැදගත් දෙයක්. කෙටි වේලාවක් මරණානුසති භාන වඩන ඉතින් මරණ කේන්දර තමයි පොඩි හාමුදුරනේ අපිට හොඳට අදහසක් දෙන්න පුළුවන් ස්ථානය. එතෙන්දී මරණානුසති ගැන පොඩි අදහසක් කියන්න, පොඩි බහනක් කරන්න. ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියන පදේ හරි කියපතම් කියමු. මෙන්න මෙතන ඉඳන් ඊට පස්සේ පිළිත් අනුශාසනවාදී මේ කාරණාවලදී අප නිතරම යම් කිසි වැඩසටහනක් ඉදිරිපත් කරනකොට අපට ඉන්න ඕඩියන්ස් එක නැත්නම් අපට ඉන්න සාප පිරිස කවුද කියලා හොඳට බලන්නද? අපිට ලැබිලා තියෙන පොඩි ළමයිද නැත්නම් දුගුණ පන්සලේ ඉන්න අයද, ඉස්කෝල ළමයිද, දහම් පාසලක්ද, වැඩිහිටියන්ද, දරුවන් ලැබෙන්නේ නම්මලාද කියලා මෙන්න මේ ඕඩියන්ස් එක ගැන අපි ඉස්සෙල් සැලකිලිමත් වෙන්නට ඕන. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපට කොච්චර වෙලාවක් කියන්නේ දීලා තියෙනවද කියන එක. අපිට දීලා තියෙන විනාඩි 5ක්ද, විනාඩි 10ක්ද, පැය භාගයක්ද, අන්නේ වෙලාව ගැන සැලකිලිමත් වෙන්න. දැන් ඔබ හන්සිට දැන් අද පිරුණ දවස නිසා අපටත් දැන් මේ වැඩසටහනේදී අපටත් කාලයක් දීලා තියෙනවා. එතකොට ඒ කාලෙට අනුවට මේ යන්නේ ඒ වුණත් ඉතින් ඔබ හන්සිටගේ අවශ්‍යතාවත් අපි බලනවා. බලන ඉරියව් වෙනස් කරනවා, යම් යම් ක්‍රමවේද වෙනස් කරනවා, ඔබ හන්සිටට පහසු සනත් අපි කරනවා. හැබැයි 100%ක් සතුරු කරන්න බෑ කොහොමද කියලා. නමුත් වැඩි පිරිසකට ඒ ප්‍රතිලාභ ලැබෙන විදිහට මෙන්න කරන්න උත්සාහ කරනවා. ඒත් කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන් ජනමාධ්‍යට ගියොත් ඔබ වහන්සේලා අනිවාර්යයෙන්ම බලන්න ලැබිලා තියෙන කාලය ගැන හොඳට සැලකිලිමත් වෙන්න, ඔරලෝසුව හොඳට පේන තැනකින් තියාගන්න. ඒ වගේම බණක් ලැබුණොත් විශේෂයෙන්ම ජනමාධ්‍යයට ගිහිල්ලා බණක් කියලා අන්තිමේදී මේ වෙලාව මට බණ කියන්න කාලය මදේ කියලා සයම් බණ කියලා අන්තිමේදී කවදාවත් කියන්න එපා. ඇයි? තමන්ට කලින්ම පෑන් දීලා තියෙනවා. ඇයිම වෙන වෙනම කියක ඉඳලා අන්තිමේදී කියන වෙලාව මදේ කියන මේ. එහෙම කියන්න බෑ. තමන්ට පැයක් දීලා තියෙනවා තමන් දක්ෂ වෙන්නට ඕන ඒ පැයට ඒ මාතෘභාවට අදාළ කරුණු ටික වේලාසනෙන් ගොනු කරගන්න. ඒව පොඩි ෂෝට් නෝට් එකක ලියා ගන්න. දැන් මම ඔබ වහන්සේට මේ කියන්නේ ඉතින් මේ වගේ පොඩි ෂෝට් නෝට් ටිකක් දාගන්න. ඇත්තම මම ඒකම කාරණයක් ගැන බලන්නේ නැහැ. නමුත් මේක ලියා ගන්නට පස්සේ හිතෙන් ලිය වෙනවා ඒ දෙක. ඒ නිසා පොඩි නෝට් ටිකක් පොතක් උනත් අරන් ගියට කමන්නේ. ත්‍රිපිටක පොතක් දෙක අරගෙන පණ කිව්වත් කමන්නේ. ඒක 아무ත් ගන්න හොරාට පටාපට අස්සෙන් බලබල එහෙම කියන්න ඕනේ නැහැ. කෙලින්ම බලාගෙනම කියන්න කොලේ. ඈ කොලේ හංගගෙන කියන්න ඕනේ නැහැ. කොලේ හංගගෙන කියනකොටම දන්නව කටින් මේ හංගගෙන බලන්න කියන එක. එහෙම අවශ්‍ය නැහැ. පොත දෙක අරගෙන පණ කියන්න. පොත දෙක අරගෙන කියනකොට ඔබ හන්සලා නිකන් කිව්වට වඩා ගෞරවයක් ඇති මේ කට්ටියට. දන්න පොතමයි කියන්නේ කියලා මට දැන් ඒක දන්න. එනිසා අවශ්‍ය කාරණේ කියන්න ඕන නම් ඒ දෙයක් ලියාගෙන ගියට වරදක් නැහැ. හැබැයි නිවැරදි විදිහට කියන උත්සාහ කරන්න. වෙලා වෙන සැලකිලිමත් වෙන්න, ඉන්න ශ්‍රාවකයන්ගේ ස්වභාව ගැන සැලකිලිමත් වෙන්න, වෙලාව ගැන සැලකිලිමත් වෙන්න, සාවිශේෂයෙන් ශබ්ද පරිපාලනය ගැන සැලකිලිමත් වෙන්න. මයික් එක හොඳට ස්පීකර් එකකින් ගන්න, තමන්ගේ පන්සල ගැන නියම කරනවා නම් එවන් කලින්ම සූදානම් කරගන්න. හඬ හොඳට අහන කෙනාට ඒ හඬ යන්නට ඕන. නැත්නම් අපි කොච්චර හොඳ දෙයක් කිව්වත් වැඩක් නැහැ. හෙමින් කියන්න එපා. දැන් මයික් එක ඈඩ් කරගෙන හෙමින් කියනකොට ඇහෙන්න. ගන්න අවශ්‍ය ප්‍රමාණයට මයික් එක ගන්න. හැබැයි කනටත් ඔබ බාධා නොවෙන්නේ දිහාන එක. ඒක මෙහෙම හඬකින් කියන කෙනා. මෙන්න මේ දේවල් Tamanට මාධ්‍ය ශේත්‍රය ඉදිරියට යන හේතුවක් වෙනවා. අනිත් දේ තමයි පොඩි සඳුරණේ තමන්ට හොඳ ලස්සන ශෛලියක් හදාගන්න. තව තව දේශගුරුගේ බණ අහලා හොඳ ලස්සන ගණයාමගේ බණකෙන් ආඳුරලා ඉන්නවා. ඒ ආඳුරල්ලගේ ඒ ශෛලිය බලාගන්නම අදහසෙන් හොඳට ඒ බණ අහන්න. සාර්ථක දේශකෙක් වෙන්න නම් මොකද කරන්න ඕන? සාර්ථක ශ්‍රාවකෙක් වෙන්නට ඕන. බණ වැඩිපුර අහපු ප්‍රමාණයට තමයි හොඳට බණ කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා හොඳ ධර්ම දේශනා පුළුවන් තරම් ප්‍රමාණයක් අහලා තමා එකතකින් තමන් හොඳ කටහඬක් හදාගන්න, අනිත් අතින් දැනුම දිනු කරගන්න. ඒ ශාසනයේ ත්‍රිවිධ ශාසනයක් තියෙනවා. ඒක එකතකින් මේක පරියප්ති ශාසනය, මේක ඉගෙන ගන්නට ඕන. ඒ වගේම ප්‍රතිපත්ති ශාසනය, මේ තමා දන්න දේ පිළිපදිනට ඕන. තුන්වෙනි කාරණය ප්‍රතිවේද සාසනය. අන්න ඒ පිළිපදින දෙයින් තමන් ටිකෙන් ටික තමන් රිසල්ට් එක ගන්නත් ඕන. මෙන්න මේ තුනම එකට ගියොත් තමයි අපිට මේ සාසනයෙන් බොහෝ දුරක් යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දේශීය වශයෙන් ශ්‍රී ලාංකික වශයෙන් අපට බණ කියන්නේ එකහසකින් භාෂා කුසලතා විතරක් නෙවෙයි, ධර්මඥාන විතරක් නෙවෙයි, අපේ ගුණාංග පොඩි හාඳුරණේ බොහෝ දෙනෙක් බලනවා. අපි බණට ආරාධනා කිරීමේ ධම්ම අපි හැසිරෙන ආකාරය ගැන ඒගොල්ලන් හොඳට අධ්‍යයනය කරනවා. අපි ගැන අනිත්‍යයෙන් අහලා බලනවා. අපි පිරිකර ගන්න විදිය, පිරිකර පිළිගන්න විදිය, ඉල්ලන විදිය, ඒ ගැන වුණත් අපි ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්නේ. කෙනස අපට පිරිකරවන තමයි. නමුත් ඒව පොඩි හාඳුරණේ හරි කල්පනාවෙන් ඒව ගනුදෙනු කරන්න. ඒවට වා ගිජුවෙන් යන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දාරුණු බික්කවේ ලාම සංකාරයන් කියලා. මේ ලාම සංකාර කියන්නේ හරි දරුණු දෙයක් කියලා. හාමුදුරුවන් විතරක් නෙවෙයි ගිහියට දේශනා කරන්නේ මේක ඉතාම දරුණු දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ආදර්ශ ගන්නවට කවුද කියලා. භික්ෂුන් වහන්සේ හැටියට අපි කවුද ආදර්ශ ගන්නේ? ඕ මෙතෙන්දී වා කල්පනාකාරී වෙනවන කාරණයක් තියෙනවා. අපිට හිතෙන බුදුහාමුදුරන් ආදර්ශ ගන්න කියලානේ. බුදුහාමුදුරන් දේශනා කළා නෑ. බුදුහාමුදුරු කියන්නේ භික්ෂුන් වහන්සේ හැටියට අපි කවුද ආදර්ශ ගන්න ඕන? චරෝත්ථාමුරෝයි මුගලන් ආනන්දබ. භික්ෂුනි වහන්සේලා ආදර්ශ ගන්න ඕනේ කවුද? කේමාවයි උපලවන්නවයි මෙහෙම. ගිහි පිරිමෙන් ආදර්ශ ගන්න කවුද? චිත්ත ගෘහපතියයි හත්තාලවගෙන. ගිහි කාන්තාවන් ආදර්ශ ගන්න කවුද? පොජ්ජුත්තරාවයි නන්දමාතම. බුදුහාමුදුරු දේශනා කළනේ සුමනා සුජාතා විසාකා වගේ වෙන්න කියන බන්දුල මාතිකාරී වගේ වෙන්න කියලා නේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ කිසියම් අම්ම කෙනෙකුට ඉන්න එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? දුවේ කොමහරේ නන්ද මාතාවන් හරේ පොජ්ජුත්තරාව හරි වගේ වෙන්න කියන. ඒ දෙන අනාගම වෙන්නයි. ඒ දුව කවදා හරි දවසක පැවිදි වෙනවා නම් දුවගෙන් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි කේමාව හරි උපනවන්නව හරි වගේ වෙන්න කියන. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට එකම පුතෙක් ඉන්නවා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලම හරි වගේ වෙන්න කියන. ඒ දෙන තරගාමයේ ඒ පුතා කවදාද දවසට පැවිදි වෙනවා නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? ඔව් උපදේ කොහොම හරි සරුත් හඳුරු හරි මුගලක් හඳුරු හරි වගේ වෙන්න කියලා. ඔන්න ශ්‍රාවකයන්ට ගන්න තියෙන ඊළම කර්මාදන්. එතකොට මෙන්න මේ ශ්‍රාවකයන් වහන්සේලා ආදර්ශ ගන්න කිව්වේ ඇයි? අප මේ මිනිසුන් සමග කටයුතු කරද්දී අප මේ ධර්ම දූත මෙහෙවරේදී අපට කිසියම් දෙයක ආදර්ශයක් මෙයාගෙන් ලබා ගන්න පුළුවන්. එයා කටයුතු කරන ආකාරය. අපි එකතකින් ශ්‍රී ලංකාව තුළ අපි යම්සි මෙහෙවරක් කරන්නට ඕන. ඒ අතරේදී පොඩි හාඳුරණේ අපට විවිධ තැන්වල බණ කියන අවස්ථාවක් තියෙනවා. දැන් විශේෂයෙන් වර්තමානයේ ලොකු ඉඩකඩක් අපට ලැබිලා තියෙනවා. මේක හොඳට හිතේ තියාගන්න. විශේෂයෙන්ම අන්තර්ජාතික පාසල්වල සමහර අන්තර්ජාතික පාසල් තියෙනවා ලංකාවේ තියෙන ඒවා. ඒවැගේදී ඉංග්‍රීසි මීඩියම් 10 පාසල් හිටන් තියෙනවා. ඒවට වා භික්ෂු මහන්සියල ඕන කරලා තියෙනවා. ඒවට උගන්වන ගුරුවරු ඕන කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න. අනිත් දේ තමයි ලංකාවේ විවිධ ජන කොටස් ඉන්නවා. විවිධ සමිති සමාගම් තියෙනවා. යතර සිරගෙවලට ධර්ම දේශනා කරන්න තියෙනවා. මේ බොහෝ තැන්වලට අප ඒ සඳහා අවශ්‍ය කරන දැනුම කුසලතා ඇති කරගෙන ඒවට අපි සුදුසුයි වට පත් වෙනට ඕන. එතකොට අපට ලොකු අවකාශයක් විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට හොඳට කටයුතු කරනවා නම් ධර්ම දේශනා කරනවා නම් අපට ඉරිලා ඉතිරිලා යන පොඩි හඳුරණේ ආරාධනා දිනෝ බය වෙන දෙයක් නැහැ. අපට තියෙන්නේ අවශ්‍ය කුසලතා ටික දිනු කරගන්න. ඒ අතර ඔබ වහන්සේලා හොඳට ගුණධාමින් සහ ධර්මඥානෙ කටයුතු කරනකොටම ඔබ වහන්සේලා ටිකෙන් ටික ඥාත්‍යන්තයට ළඟා වෙන්නට ඕන. තමන් තීරණය කරන්න තමන් වැඩිපුර තමන්ට ගැළපෙන්නේ බටහිර කැනඩාව ඇමරිකා වගේ රටවල්ද නැත්නම් එංගලන්තයේද ජර්මනිය ෆ්‍රාන්සය ස්විස්සර්ලන්තය වගේ ස්වීඩන් වගේ යුරෝපීය රටවල්ද තමයි කැමති ගැලපෙන්නේ නැත්නම් බලන්න තමන්ගේම අප්‍රිකානු පැත්තට යන්නද ඒකයි හොඳ රටවල් තියෙන පොඩි හන්දන ලොකු සේවයක් කරන්න ගුණ හැබැයි ලොකු දෙයක් තමයි ලැබෙන්නේ සාසනෙන් වැඩ කරන්න යනවා නම් ඉතාම වැදගත් ප්‍රදේශ තියෙනවා අප්‍රිකා මහද්වීප. ඊට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල්. ඊළඟට ආසියානු කරේ සමහර රටවල් අපිට තියෙනවා මැලේසියාව වගේ රටවල්. වර්තමානයේ විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරන පිරිසක් ඉන්න මැලේසියාව වගේ රටවල්. අන්නේ තැන්වලට සවහන්සේලා සුදුසම් වෙන ඩොනා නැගෙන. ඒ ඉලක්ක ඇති කරගෙන ඒ ඉලක්ක වලට සමීප වෙන පුළුවන් විදියට හැකිතාක් දුරට තමාගේ කුසලතා දියුණු කරගන්න. ඒ සිහින තමන් තියාගන්න කවදාහරි. මම ලෝකයට තේරෙන භාෂාවකින් මම ලස්සනට බණ කියනවා කියලා. බලන්න සිංහල නොවන කෙනෙකුට වෙනත් භාෂාවකට බණක් කියලා පහදව ගන්න පුළුවන් නම් බලන්න කොච්චර ඔබට සතුටක්ද? ඔබ වහන්සේලගේ අම්මල සාත්‍රයට කොච්චර අභිමානයක්ද? ඔබ වහන්සේලා හැදිච්ච මේ පන්සලට කොච්චර ගෞරවයක්ද බලන්න. ඒක ඔබ වහන්සේට කරන්න පුළුවන්. යම්සි ප්‍රමාණයකට දුරක් ඔබ වහන්සේලා හැම දිනටම යන්න පුළුවන්. ඒ හැකිය ඇති කරගන්න. දැන් මේ වන්දලින් බිහි වෙච්ච අපේ ශ්‍රාවකයන් කැමරත් නාඳුර ඒ වගේ සේවයක් කරන නාඳුර කෙනෙක්. ඉතින් ඔබ වහන්සේලගේ කුසලතාත් එක්ක ඔබට ඒ යම්සි ඉදිරියට යන්න පුළුවන්. ලෝකයක් ඔබට නිර්මාණය වෙලා තියෙනවා. ඒකට කලබල වෙලා ඉක්මන් වෙලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඔබ යන ගමන ඉතාම ශක්තිමත්ව බොහොම උනන්දුවෙන් වැඩි ශක්තියක් දාලා මේ ගමන ඔබ දිනෙන් දින ඉදිරියට යන්න. ඔබට සියලුම ආශිර්වාදයන් සැලසෙනවා. ඒ දේ විශේෂයෙන්ම ඔබ ඉන්න විහාරස්ථානයේ ලොකු හාමුදුරන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ ස්ථානයේ ආශිර්වාදය ඔබට වාහ උපකාරවත් වෙනවා. ඔබ ඉන්න ස්ථානයේ බොමලුව, චෛත්‍ය මලුව යාලි ස්ථාන හොඳට පිරිසිදු කරන පොඩි හාමුදුරනේ. ඒව ඉතාම සතුටෙන් ආදරයෙන් ගෞරවයෙන් කැමැත්තෙන් එම කරන්න. ඒව කරන්න කරන්න තමන්ට තමන්ගේ අධ්‍යාපනික ඒ වගේම ආධ්‍යාත්මික මේ ප්‍රාර්ථනා වහා තමන්ට ඉෂ්ට සිද්ධ වෙනවා මේ තමන් කරන හොඳ ගුණධර්මෙන්. හොඳයි මෙහෙම කියලා පොඩි කාඳුරණ අද විශේෂයෙන්ම ධර්ම දේශනා කරද්දී ප්‍රධාන වශයෙන් අප ලෝකයාට අන්නා දෙකක් දේශනා කරනවා. එකක් තමයි මේ ජීවිතය සාර්ථකව සතුටෙන් ගත කරලා මරණයෙන් පස්සේ ජීවිතයේ සුභදිගාමී ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි භාවනාව පදනම් කරගෙන බුදුදහමේ ගැඹුරු මානසික සුවතාවට යන අනුශාසනා කරනවා. වෙන මෙතෙන්දී අද ලෝකයේ වැඩිපුරම ප්‍රමාණයක් ආම්බ්‍රෝෂ්‍යලා තියෙන්නේ භාවනා ගුරුවරු විදියට. මෙතනින් තමන්ට ජය ගන්න පුළුවන් නම් පොඩි හාඳුරනේ ශ්‍රී ලංකාවෙත් එහෙමයි භාවනා වඩන ගුරුවරු අඩුයි. බණ කියන වාක්‍යය ඉන්නවා භාවනා කරන අය අඩුයි. ඒ නිසා තමන්ගේ ඉරියව්ව හොඳට හදාගන්න තමන් භාවනා කරන්න අනිත් අයට භාවනා පුළුවන් තරම් උගන්වන්න ඒ උගන්වන වෙලාවේදී තමනුත් භාවනා කරන කෙනෙක් වෙනවා. ඒ අතරින් තමන්ගේ භාෂා කුසලතා ටිකක් ඇති කරගෙන ලෝකයට ගිහිල්ලා ලෝකයන් මිනිස්සුන්ට අවධානය යොපි භාවනා උගන්වන්න ඕන කියන සිතුවිල්ල ඔබ හන්සලගේ හිතේ ඇති කර ගන්නට ඕන. ඒක කරන්න පුළුවන්. එහෙම ඔබ හන්සල නිර්මාණය වෙන ලෝකෙට යනකම් ලෝකෙ බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් ඉන්න බව මතක තියාගන්න. අනේ දෙන්නේ ඒ රටවලට ආවෙනෙක් වෙච්ච භාෂාව විතරක් නෙවෙයි ඒ මිනිසුන්ගේ සංස්කෘතිය සිතුම් පැතුම් මෙන්න මේ දේවල් වල වෙනස්කම් තියෙනවා. අපි වගේම නෙවෙයි හිතන්නේ කට්ටිය. ඒගොල්ලන් හිතන විදිය වෙනස්. දැන් මේ රටේ නම් අපි මොනවද කිව්වත් මිනිස්සු එහෙමයි හාඳුරුවෙන් කියලා පිළිගන්නවනේ. පිට රටවල ගියාම පොඩි හාඳුරුවනේ එහෙම කියන්නේ නැහැ. එහෙම නෙවෙයි කියලා කියන්නේ පළක් වෙලා. කොහොමද හාඳුරුවෙන් කියන්නේ? ඒක වැරදි කියලා කියනවා කෙනෙක්. ඒ නිසා අපට වාක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ ඒ මිනිසුන්ගේ චින්තන ධාරා යන හිතන විදිය. ඒ නිසා අපි මෙහෙදි කියන හැම දෙයක්ම ඒ රටවල ගිහිල්ලා කියන්නේ. උදාහරණයක් ඇටියෙද බුද්ධිල මූසල කතාව අපි බඩහිර ලෝකයෙන් ගිහිල්ලා ළමයින්ට කියන්නේ. බුද්ධිල මූසල කතාව කිව්ව ගමන් එමුණ අනිත් පැත්ත ප්‍රශ්න කරනවා. ඒක වැරදි දෙයකට කියනවා නෙමෙයි. ඒගොල්ලන්ගේ මතෙල් එක ගැලපෙන්නේ නැහැ. ඇයි ගුත්තිල පඬිතුමා අර මෝසලෝ හරණය කරන්න දෙවියන්ගේ උදව් අරගෙන මේක කරා කියලා කියනකොටම ළමයි කියන එක වැරදි දෙයකට. ඒකක් සාධාරණයක් කියලා. අන්න ඒ වගේ පොඩි හඳුරන්නේ දැන් අලුත් සමාජයේ මේ හිතන්නේ. එනිසා අපිට ඒව බැහැර කරන්න නෙවෙයි අපි දැනගන්න ඕන ඕඩියන්ස් එකට අදාළව අපි මොකන්ද තෝරා ගන්න මාතෘකාව කියන එක. දන්න දන්න හැමදේම ඒ ඕඩියන්ස් එකට එකපාර ඉංග්‍රීසි භාෂාව දැනගත්තත් කියන්නේ. ඒගොල්ලන් සිතන මතන විදිය දැනගෙන තමයි අපි ඒක කියන්න ඕන. ඉමේ සරලෙක උදාහරණයක් විතරයි කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට අද විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් කිව්ව වික්ෂුන් වහන්සේලා බටහිර යුරෝපීය අප්‍රිකාන්තර නෙවෙයි ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තය ඇතුළු ඒ රටවල සුවිශේෂී කාර්යමෝහයක් සිදු කරනවා. බුදුහාඳුරගේ පරිමිතිය මේ පොංචි ශ්‍රී ලංකාව ඉඳලා ඒගොල්ලන් ජාත්‍යන්තරට අරගෙන ගිහින් තියෙනවා. ඉතින් අනාගතේ ඒ ගමන් මගේ අනාගත උරුමකාරයන්ට වහන්සේලු එනස හැකිතා උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගෞරවයෙන් ආදරෙන් වැඩ කරන්න. වත් පිළිවෙත් එක හොඳට ආදරෙන් සතුටෙන් කරන්න. ලස්සන දින පොඩි හාමුදුරනේ. හොඳ ලස්සන දින මේ අනිත්කට උදව්පකාර කරමින් අනිත් පොඩි හාමුදුරන්ගේ අවශ්‍යතාවන් ඉටු කරලා අනිත් පොඩි හාමුදුරන්ට අමාරු දෙයක් තියෙනවා කියලා දෙන්න. තමගේ පන්සලේ තමගේ පිරිවෙනේ අමාරුම දුෂ්කරතා තියෙන පොඩි හාමුදුරන් කවුද කියලා බලන්න. බල උදව් කරන්නේ. මොකද අපට උදව් කරගන්න පොඩි හාමුදුරනේ වෙන කෙනෙක් නැහැ. අපි අදම තමයි ඉන්නේ. ඒ නිසා වරණ ගිල්ලක් අමාරු නම් අකුරු ලියා ගන්න අමාරු නම් ඉංග්‍රීසි වචන කියවන අමාරු නම් ඒක ළඟට ගිහිනම් කියලා දෙන්නේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී උදෑසන කාලයේදී වෙනම පොත්පත් බලන්න තැනක් වෙන් කරගන්න. අනිත් ඇත් දෙක ඩෙස්ක් තියලා මේ ශාලාවෙන් හරි ඈ ලොකු හඳුරන් ඉන්නහන තැනක් තියාගෙන පිළිසන් එක්කම පොත්පත් බලන්න. එතකොට තමක් හම්බලි වෙන්නේ අනිත්යන් බැලමන තමන්ට පේනවා සම්මුතියන වෙනවා අඩුපාඩු ගන්න තියෙන හැට උදව්වක් කරන්න පුළුවන් තමන් ප්‍රශ්නයක් තියෙන හරි කියන එක අහගන්න පුළුවන් ගුරුවරයෙක්ගෙන් අහගන්න පුළුවන් මෙන්න මේ ටික අපි කොහොමාරු කරගෙන අපි අපේ දැනුම දිනු කරගන්නමු. ඒ දැනුම මේ ශ්‍රී ලංකාව තුල ලෝකයේ තුල පතුරවලාට අප උත්සාහ ගන්නමු. ඒ සඳහා මහන්සිලාට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවයේ දිගාතර සම්පන්නතර සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මොනවාරි ආන්නෙම තියන කරන්න පුළුවන්. මහත්සයගෙන ඉන්න පොඩි හාමුදුරන්ට වාසල හිටියනේ. ඔව් කෙලින් ඉඳලා ඒක මම ලොකු දෙයක් වචන හිටියේ ගැ. හැම දෙනාම බොහොම හොඳයි. අමාරු වෙන හැටි හිටියනේ. මේ පුතාලට මොනවා හරි අධ්‍යාපනික සම්බන්ධයෙන් අහන්න තියෙද? එහෙනම් හදයි අපි එහෙනම් මෙතන සාසන් කර ආන්දරණය වෙනවා. අනේ මේක කියලා කොමනස්සල ක්‍රෑන් කරගු ප්‍රමාණක් විතර කාලය බොහෝ අවදානින් අපහසුයෙන් නන්තර හිටියා. ඉතින් මේ කියපු කරුණු ඔක්කොම අපි පටිගත කළා. කොමනස්සයට පස්සේ උනත් නැවතුනේ වහන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක ප්‍රොජෙක්ට් එක ගන්න. ඉතින් අපි ලැබපු දැනුම අන්දැකීම් බෙද හදාගන්න අපි මේක කලේ. මේ විශේෂයෙන් මගේ තේම රටන සාමුදුරෝ දෙන්නත් වෙන අඳුරගෙන මම මේ විහාරස්ථානයේ මුලින්ම ආවේ මේ නවතු 29 කට කලින්. 1996 මාත් එක්ක එක පාඨමාලාවක් කළා අපි තේම රටන සාමුදුරෝ. ඒ ඉන්න කාලේ වුණාන්සේගේ දැනුම හැදුණු කමට තමයි මේ පස්සට අපි ආවේ. ඒ කාලේ මේ මාසෙල මෙච්චර ලොකුනේ ධම්මස්සලන්. ඉතින් ඒ මිත්‍රත්වයේ අදාපි ලෝකෙ පොහේ ගියත් මේ මිත්‍රත්වයෙන් පවත්වා ගන්නවා. ඉතින් උන්වහන්සේ කරපු ආනන්ද නාමයට උන්වහන්සේට කරන ගෞරවයෙන් කැටියට උන්වහන්සේට කෙරෙහි ආදරය සිනහසින් ඇතුව අපි මේ දරු බෙදා හදා ගන්නයි අප මේ කටයුතු සිදු කළේ. ඉතින් ඒ සඳහා උදව් උපකාර කළ ගෞරවනීය නායක හඳුන් වහන්සේට තේ ගෞරවණීය පදනපති හඳුන් වහන්සේට බොහොමත්ම පින් දෙනවා. ඒ හැමතට වඩා අප මේ කුඩා ස්වාමීන් වහන්සේලා හැමනමකටම අපි ඉතාම ආදරයෙන් පින් දෙනවා. ගරු කරනව වහන්සේලා මේ තරම් වේලාවක් මෙහෙම රැඳී සිටීම සම්බන්ධයෙන් ඉන්දිකේ නමන හරි අමාරු වෙන්නේ අතපය නේදනම ඇතැම්කට හොඳ දෙයක් කිව්වත් එයා කේන්දෙත් යනවා නේද ඉන්දිකේ ඉන්නකොට නේ ඒක තමයි ඇටි. නමුත් ඒ වුණාට වහන්සේලා බොහොම ඉවසීමෙන් පිටසහනේ සිටීම ගැන අපේ ඉතාමත්ම ප්‍රොජෙක්ට් එකක් විශ්ේනවා. ඒ වහන්සේලා සාන්තරික දින ආදර විසන් තමයි ඔබ මේ මහජනගේ ජීවිතවල ඉන්නේ. ඒකට අපි ඔබ හැම දිනකටම පුණ්‍යමපදලා කරනවා. ඔබට කියන ඔබ ආශිර්වාද කරනවා. වල වල මේ ශාසනයේ සම්බුත් ශාසනයේ බෞද්ධ ලක්ෂණය කියනුසුනක් කියන එක ලැබීමා ඔබ ආශිර්වාද තෑම් කරන අද දිනේ මන්තාන සාහතරට මේ උතුම් ඥාන සංසේ නිරෝග නිරෝග සම්පන්න වේවා. ඔබ ආශිර්වාදයෙන් මේ ජීවිතයන් වාස්තු විස්තරකම් එනම් දනමෝ ජීවිතින් සෝපත්තේ පාමි අපි සාදෝ කියන පුණ්‍යාත්මුණයන් කරමු. සාදෝ සාදෝ සාදෝ මේක තමයි ෆිල්ම් සරලයි ඔබ අපි දැනගන්න මේ උදිරු නිරෝගී සම්පන්න කෙරේ කියන සත්‍යවා සතර ජීවිතේ සෝගම් පහලයන් ප්‍රාර්ථනා කරන නිර්වාණ භෝගයන් සැපේවා කියන ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි.